පින්නදී පවුල් සාධනාවක් කරතර නමස්කාරය කියන සිය සමාදන් සෝ භගවා අරහං සම්මා පූජේමි බුද්ධං කුසුමේන දැන් අපි ඒ සඳහා සූදානම් වෙමු. නමුත් අපි මම හැම පොගේ සත්‍ය දෙකේම පින්නරු මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ලක්ෂණ 4-4 එක සත්‍යයක් පිළිබඳ ලක්ෂණ 4-4 මම පින්නතුන්ට පැහැදිලි කළා. දැන් අද කියන්නේ නිරෝධ සත්‍ය පිළිබඳ ලක්ෂණ 4 පැහැදිලි කරන්න. එතකොට දුක්ඛ සත්‍ය පිළිබඳ ලක්ෂණ තුන මොකද්ද? පීලන, සංගත, සන්තාප, විපරිණාම. පීලන කියන්නේ පීඩාව. සංගත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සංගත දෙයක්. දුක්ඛ සත්‍ය කියන්නේ නිතරම පීඩාවටපත් කරනවා. ඒ සියල්ලම හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. සන්තාප නිතරම තැවීමටපත් කරනවා. නිතරම කායික මානසික වශයෙන් තැවීමටපත් කරනවා. විපරිණාම කියන්නේ හැවිලෑම වෙනස් වෙන මොකක් හරි හේතු රාශියක් නිසා ඒ සියල්ලම මොහොතින් මොහොත වෙනස් වෙලා. තවන්න දැන් ඇත්ත වශයෙන්ම මම නම් කියන්නේ අපි කරන භාවනා ප්‍රායෝගික ජීවිතය අපි කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේකේ මුකුත් තේරුමක් වෙන්නේ නැහැ. පන්තිය දවසට බාපි දද දවසට විතරක් කියලා මම සාකච්ඡා කරලා කතා කරලා ගිහුවාම ඒකට ඒකෙච්චර ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ මගේ අදහස. මම දන්නද මගේ අත්දැකීම කියන්නේ. ඒක ටික ටික පුරුදු කරන්න ඕනේ. දැන් අපිත් ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්ත පන්තිය ගිහිල්ලා ඒවා අතින් නායක හඳුනගෙන කඩපාඩම් කරගත්තා. විභාගෙට ලිව එච්චරයි. මම කිසි දෙයක් නැති සාමාන්‍ය පුද්ගලයෙක් තමයි. නමුත් අෂ්ටලෝක ධර්මයත් එක්ක අපේ ජීවත් වෙනකොට ඒවට මූණ දෙන්න බය නැති ඒවට මූණ දෙන්න ඒවට විකල්ප හොයාගන්න පුළුවන්කම ලැබෙන මේ ධර්මයේ අභ්‍යාස කරාට පස්සේ ධර්මයේ අභ්‍යාස කරලා ජීවිතෙත් එක්ක ජීවත් වෙන ධර්මය කියන්නේ ජීවන මාර්ගය. එනේ අෂ්ටලෝක ධර්මය තුළ අපට ජීවන මාර්ගයක්. ඒක ඉතාම ප්‍රඥාවන්ත ජීවන මාර්ගයක්. ඉතින් ඒකින්ද අපි ඒවා ජීවිතෙන් අත්දකින්න ඕනේ. දැන් දුක්ඛ සත්‍ය ආපුවාම ඒක දිහා අන්නේ ලක්ෂණ ටික බලන්න. තමන්ට කායික පීඩාවක් හරි මානසික පීඩාවක් හරි ආපු ගමන් බලන්න ඕන මෙන්න දුක්ඛ සත්‍යය දෙන එක ආපු ගමන් කාටවත් දොස් කියන්නේ නැතුව ස්වාමියාට දොස් කියන්නේ නැතුව දරුවන්ට දොස් කියන්නේ නැතුව භාර්යාවට දොස් කියන්නේ සේවක ආයතනයට දොස් කියන්නේ නැතුව ස්වභාව ධර්මයට දොස් කියන්නේ නැතුව රජයට දොස් කියන්නේ තේව නැමේ ඒවට මුකුත් කියන්නේ නැතුව බලනවා මේකේ පීලන தත්ත්වය මොකද ආමෙන් දුක්ඛ සත්‍යයේ පීලන අර්ථය මේක තමයි මේ මට දැන් දැනුනේ අන්න එහෙම තමන්ගේ ජීවිතයෙන් දකින්න ඕනේ. කණ්ණාඩි ඉස්සරහට ගියපහම අපිට පේනවනේ නේද? ඒ වගේ තමන්ට ඒක පේන්න ඕනේ. ඒ දුක්ඛ සත්‍ය. ඒ ලක්ෂණ හතර. දෙවෙනි එක මොකද්ද? සමුදය සත්‍ය ලක්ෂණ හතර මොකද්ද? ගිය සතිය කියලා දුන්නේ ආයෝහන නිදාන සංයෝග පලිබෝධ. ආයෝහන නිදාන සංයෝග පලිබෝධ. ඒ අර්ථ හතරේ තේරුම මොකද? ආයෝහන කියන්නේ රැස් කරනවා. හොඳයි. ආයෝහනය කියන්නේ රැස් කරනවා. ආයුෂ මතක තියාගත්තාම හරි. එකතු කරනවා. නිදාන හේතු වෙන්නේ ඒකයි. දුකට හේතු වෙන්නේ දුක. තෘෂ්ණාව සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාවේ ස්වභාවය රැස් කරනවා. සංස්කාර රැස් කරනවා. නිදාන දුකට හේතු වෙන්නේ නිදාහනේ වෙන්නේ ඒකයි. මොකද්ද? තෘෂ්ණා. ඊට පස්සේ සංයෝග ඔක්කොම බැඳෙනවා. ගැට ගහනවා, එකතු කරනවා. සංයෝග කියන්නේ එකතු කරනවානේ. සියල්ලම ගැට ගහගෙන පොදි බැඳගෙන භවයෙන් භවයට භවයෙන් භවයට භවයෙන් භවයට මේ සේරම අරගෙන යනවා. මොකක් මොකේ ලක්ෂණයක්ද? තෘෂ්ණාවේ ලක්ෂණය. භවයෙන් භවයට භවයෙන් භවයට මේ ඔක්කොම බැඳගෙන යනවා. ඊට පස්සේ පලිබෝධ. පලිබෝධ කියන්නේ බාධා කරනවා. දැන් පලිබෝධ කියන්නේ ගස් වලට රෝග මල් වලට පලිබෝධ, වගාවට පලිබෝධ හැදෙනවා නේද? ඒ මොකද කරන්නේ පලිබෝධ කියන්නේ? බාධා කරනවා. අස්වැන්නට බාධා කරනවා. වගාවේ පලිබෝධය කියන්නේ අස්වැන්නට බාධා කරනවා. ඒ වගේ ස්වර්ග මොක්ෂ ධ්‍යාන සමාපත්තිය වල නිතරම මේ තෘෂ්ණාව මොකද කරන්නේ? බාධා කරනවා. මනුස්ස කමකට බාධා කරනවා. දිව්‍යත්වයට බාධා කරනවා. බ්‍රහ්ම කමකට බාධා කරනවා. ඊට පස්සේ සුගතියට බාධා කරනවා. සෝවාන් වෙන්න බාධා කරනවා. ධ්‍යාන සමාපත්තිය වලට බාධා කරනවා. මාර්ගඵල වලට බාධා කරනවා. රහත් වෙන්න බාධා කරනවා. පසේ බුදු වෙන්න බාධා කරනවා. රහත් බෝතුරාබුදු වෙන්න ඔක්කොටම වැඩි බාධා කරනවා. අන්න එහෙම බාධා කරන සමුදය සත්‍යයේ ලක්ෂණයක්. මොකද්ද? නිතරම සුගතියට ධ්‍යාන මාර්ගඵල සමාපත්තිය වලට නිරන්තරයෙන් බාධා කරනවා. ඒකට තමන්ගේ මේ තෘෂ්ණාවෙන් බාධාවක් ඇති වෙච්ච එක මොකද්ද කියලා ටිකක් බලන්න. සමහර ඒවා අපිට යට කරන්න බෑ. يعني මේ ඒක ඒ වෙලාවට ජයග්‍රහණය කරන්න බෑ. කියන්නේ දැන් අපි හිතමු අද අපි මොකක් හරි සමාජ වැඩකට, කියන්නේ මොකක් හරි කාට උදව් කරන්න හරි දානෙකට යන්න හරි සමාජ වැඩ තියෙන හොඳ දේවල් එක්කෝ පන්සලට එන්න හරි භාවනා පන්තියට යන්න. නමුත් ඔක්කොම ලැහැත්ති කරගෙන ඉන්නවා නොහිතපු දෙයක් වෙනවා. හැබැයි ඒ වුණාට තමන්ගේ හිත වැඩිපුරම ගන්නෙ මොකද්ද අරකට කරන්න. මේ කියන්නේ මේ දැන් පන්සලට ගියා මට මේක කරන්නම ඕන වැඩ. අපි හිතමු දැන් අතෝ ලෙඩෙක් කියලා. ඒක කියන අනේ මගේ මෙන්න මෙහෙම වඩ පුළුවන් මට මේක කරලා දෙන්න. එතකොට අපිට අරකට වැඩි මේකට ප්‍රමුඛතාවය දෙන්න වෙනවනේ. නේද? අපි නිවන් දකින්න ඕනෙකට වඩා මේ අස්පන අපිට තියෙන එක අපිට. ඒක සම්පූර්ණ ගතිය නෙවෙයි ඒක. සාමාන්‍ය අපේ தත්ත්‍ය අපි තේරුණා. ඒක අපිට එහෙම හිතෙන. එතකොට හැබැයි තේරුම් එතකොට තමයි මේ ලක්ෂණය තේරුම් ගන්න. ඕන්න පේනව නේද? බාධා කරනවා. තෘෂ්ණාව මේකේ බා ඒක බැඳීමක් නෙවෙයි. තංගේ පුජ්‍යලයා කෙරෙහි ඥාතිත්වයේ නිසා හරි සමාජ සම්බන්ධතාවය නිසා හරි එහෙම නැත්නම් එයාගේ මොකක් හරි හේතුවක් නිසා අපිට ඒකට ප්‍රමුඛතාවය දෙන්න ඕන. මොකද හේතුව බලන්න එහෙම තේරුම් ගන්න. එතකොට ඒක තේරුම් ගත්තාම නම් ඒක කළත් ඇත්තට එතන ඒක වැදගත්කමක් තියෙන ප්‍රඥාතරිසිකේ තියෙනවා. මොකද තියෙන්නේ ප්‍රඥාව. ඇයි මේක යථා ස්වභාවය තමයි දැකලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක වැදගත්. ඒක මේ ජීවිතේනේ මතු ජීවිතේ ඒක ඉතාම වැදගත් වෙනවා. මේ ජීවිතේ වගේම ධර්ම අවබෝධය සඳහා ඇත්තටම වැදගත් වෙනවා. ඊළඟ පස්සේ තුන්වෙනි සත්‍ය. මොකද්ද? නිරෝධ සත්‍ය. නිරෝධිත සත්‍යයේ තියෙන ලක්ෂණ හතර තමයි නිස්සරණ විවේක නිස්සරණ විවේක අසංකත අමතාර නිස්සරණ විවේක අසංකත අමතාර්ථය. නිස්සරණ කියන්නේ පංචස්කන්ධ දුකෙන් වෙන් වෙච්ච කෙලස්. මේ කියන්නේ ක්ලේශ දුකෙන් වෙන් වෙච්ච, ජාති දුකෙන් වෙන් වෙච්ච, ඔය සකල විද දුක්ඛස්කන්ධ ගැන වෙන් වෙච්ච. නිස්සරණ කියන්නේ මොකද්ද? දුකෙන් නිදහස් වීම කියන්නේ. කිසිම වෙලාවක නෑ. දැන් අපි දැන් මේ වෙලාවේ දුකෙන් නිදහස් නෑ. දැන් මේ තියෙන්නේ දැන් වෙලාවට කායික දුකකුත් මානසික දුකකුත් නැහැනේ. තියෙනවද? මට නැහැ. මේ වෙලාවේ මට කායික දුක් මොකක්වත් නැහැ, මානසික දුකකුත් නැහැ. ඇයි ඒ? දැන් මේ පස්සබ්දි සම්බොජ්ජංගේනේ අපි ඉන්නේ. ධම්මවිචේ සම්බොජ්ජංගේ, එහෙම නැත්නම් සතිස ඔක්කොම හතම තියෙනවා. මේ හතේම ඉන්නේ අපි. මේ සප්තවිධ බුද්ධාංගේ තමයි අපි දැන් ඉන්නේ. ඒක නිසා මට නම් කායික මානසික දුකක් නැහැ, චුට්ටක් තියෙනවා. නිවන් දැක්කා වගේ නෙවෙයි. ටිකක් තියෙනවානේ. එතකොට හැබැයි ඒක ටික වෙලාවකට තියෙන. ආයෙත් එනවානේ. ආයෙත් පංචස්කන්ධ දුක එනවා. අකඩ ආරංචින දුක එනවා. නිර්වාණයේදී සම්පූර්ණ ආයෙත් නැවෙන් වෙනවා. වෙන් වෙනවා කියන්නේ එක් කරන්නේ නැහැ. වෙන් වෙනවා කියන්නේ මොකද්ද? වචනේ දෙන්නේ ආයෙ එක් කරන්නේ නැහැ කියන්නේ. ඒක භාගයට වෙන් වෙනවා අපි කියනවා తాවකාලික වෙන් වෙනවා අත්හිටවනවා කියන්නේ ඒ කියන්නේ මේක නිස්සාරණ කියන වචනේ කියන්නේ සම්පූර්ණ වෙන් වෙනවා ආයේ එන්නේ නැහැ දුක් ජාති ජරා ව්‍යාධි මරණ සකල විද දුක් ඒ වගේ මනිත් දුක් ශෝක පරිදේව සන්තාප මේ සකල විද දුක් සියල්ලගෙම වෙන් වෙච්ච නිසා ඒකට කියනවා මොකද්ද නිස්සාරණ විවේක කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන විවේකේ බලන්න කොහොමද අපි විවේකේ කියනවා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ඇත්ත මොකුත් කරන්නේ කරන්න දෙයක් නැහැ ආය කරන්න දෙයක් කායික මානසික දෙකෙන්ම විවේකයි අපි දැන් ඉඳ වැඩක් තියෙනවා අපි වැඩක් තියෙනවා වැඩක් යොදාගෙන මේ වැඩ ඉවරුනාට පස්සේ අපි වැඩ ඉවරුනාට පස්සේ අපිට විවේකයක් තියෙනවා කෙනෙක් දැන් ඒක ඉවරයි ආය නැහැ අන්න ඒ වගේ මේ ජාති ජරා මරණ ආදී දුක් සකල විද දුක්ඛයන්ගෙන් අපට විවේකයක් ලැබෙනවා. තේරෙනවා. අපට දැන් විවේකයක් ලැබෙන්නේ ඒ වගේ බුද්ධංග ධර්ම වැඩුවොත් විතරයි. සතර සතිපට්ඨානය වැඩුවොත් අපට විවේකයක් ලැබෙනවා. ඒත් කායික දුක් එහෙම තියෙනවා ටික ටික එනවානේ. ටිකක් දිනනවා. මං කියන එක තේරෙනවද? ඔව් දැන් අපිට දැන් දුක්ඛයන්ගෙන් විවේකයක් ගන්න ඕන නම් අපිට තියෙන එකම ක්‍රමය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගේ භාවිතා කරන්නේ නේ එහෙම නැත්නම් සතරපට්ඨාන වඩන්නේ නැත්නම් බුද්ධ ධර්ම ධර්ම වඩන්නේ එහෙම නැත්නම් ඉද්ධපාද වඩන්නේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මේවා වඩන එක තමයි අපිට ස්වල්ප හෝ මේ දුක්ඛයන්ගෙන් විවේකයක් ගන්න ඕන නම් තියෙන්නේ හැබැයි නිර්වාණයට පත් වුණාට පස්සේ අවබෝධ වුණාට පස්සේ සියලු දුක් ආය නැගිටින්න නැති විනේද විදිහට සියල්ලම ගෙම්ම විවේකයට පංචස්කන්ධ දුකින් විවේකන කායික මානසික සකල දුක් පීඩා වලින් විවේකේ ලැබෙනවා. ඒ නිසා ඒකට කියනවා විවේකාර්ථය විවේක ලක්ෂණ. ඊට පස්සේ අමතාර්ථය. මොකද්ද අමතාර්ථය? අමත කියන්නේ මැරෙන්නේ. උපදින්නේ නැති නිසා මරණයක් නැහැ. උපදින්නේ නැති නිසා මරණයක් නැහැ. මේකට ගොඩාක් ඔය ගියේ සති බණ ඇහුවද? ආවනේ බණ ඇහුවා ගියේ සතියේනේ. ඒකේ තියෙනවා මේ නිර්වාණයට බුදුරජාණන් වහන්සේ උපමා ගොඩක්. නිවන කියන්නේ එක දෙක ස්වභාවයක්. ඒකට ගමන් කරන ප්‍රතිපදා තමයි බුදුහාඳුරේ සර්ගී සතිය මං කියේ රතවිනීත. රතවිනීත කියන්නේ නිවැරිදිව විනයානුකූලව මාරු කරන වාහන හතක් කියන කියන්නේ. බණ ඇහුවනම් මතක ඇති. ඒ වාහන හත. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, සංකාවිතන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියලා මේ හත. ඉතින් ඒ වගේ ඒකට කියනවා රත විනීත ප්‍රතිපදාව කියලා. ඒ වගේම තවත් ක්‍රම තියෙන ඒකට කියනවා සල්ලේක ප්‍රතිපදාව. පවිවේක ප්‍රතිපදා වුණාම උපමා නිසා තමයි ඒවායේ නම් වෙනස් වෙන. නමුත් කියන්නේ එක ස්වභාවයක් කියන්නේ. නිවන ගැන බුදුරජාණන් වහන්සේ ඇත්තට ඒක අලෞකික දෙයක් නේ. අසංස්කත දෙයක්. ලෞකික දෙයක් නෙවෙයි. මේ ලෝකයේ කිසිම එකට උපමාවක් නැහැ. නිර්වාණයට මේ ලෝකයේ උපමාවක් නැහැ. ඇයි ඒ? ලෝකේ අයිතර නැති නිසා. ලෝකේ නැති නිසා. ඒකට බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය උපමාවක් කියන්නේ මේ මෙන්න මේ වගේ කියලා තියෙනවා. අර ගිනි ගොඩක් ඇවිලෙනකොට ඒ ගින්දර ඇවිලෙනවා. ගින්දර වැඩි වෙන්නේ තව එකට දේවල් දැම්මොත්. ගින්දර නැති වෙන්නේ ඇවිලෙන තිබිච්ච දේවල් නැති වෙනවා. සංස්කාර පිම්පව කියන මේ දෙක ඉවරෙති ගමන් ඉවරයි. ආය ඇවිලෙන්නේ නැහැ. උජා ඉපදිපදි මෙරි මෙරි යනවා කියන්නේ ඒක. එතකොට යන් මේ නිඳ දැන් අහනවා නිවන කොහෙද කියන්නේ අන්න නිවන නිවන අර ගින්දර වගේ ගින්දර ගියපු දිශාවක් තියෙනවා තැනක් තියෙනවා පළාතක් තියෙනවා සොප නැහැ එතරම් එහෙම නිරුද්ධ වෙනවා නිවන කියන්නේ අන්න ඒ වගේ ඒ නිසා මේ සංස්කාර නිසා භවයේ දිගින් දිගට යන මේ සියල්ලම හේතු ප්‍රත්‍ය සියල්ලම අවසන් වෙච්ච ගමන් නැති වෙනවා ඒක නිසා නැති වුණාට ඇති වෙන්න දෙයක් නැහැ දැන් මේ ගින්දරේ ඉතුරු වෙච්ච දෙයක් නැහැ සියල්ල නැති වෙලා යනවා. මතින් ඒ වගේ. ඒතර කෙලස් පරිනිර්වාණ ඒ වගේ. ටිකක් අර රස්නේ තියෙනවා. දැන් ගින්දරක් ඇවිල්ලා මෙතන රස්නයක් තියෙනවානේ. ඒ වගේ තමයි පංචස්කන්ධ දුක. ටික වෙලාවක් තියෙනවා. ගින්දරක් ඇවිල්ලාට පස්සේ එතන ටික වෙලාවක් රස්නයක් තියෙනවා. ඒ වගේ මේ පංචස්කන්ධ සංස්කාරයන්ගේ නිරුද්ධ වෙච්ච ගමන් ටික වෙලාවක් යනකම් ඒක තියෙනවා. දැන් ඔය දැන් ඉතින් මේ දැන් ඒක එකක් කියන්නේ කියලා වෙනේම ගොඩක් කියන්න වෙන්නේ. මේ දැන් සමහර රහතන් වහන්සේලාගේ පරිනිර්වාණය තියෙනවා. ඒකට කියනවා ක්‍රම කීපයක් තියෙනවා. ජීවිත සමසේසි, රෝග සමසේසි, ආයු සමසේසි කියලා. කියන රහතන් වහන්සේ පින්නතුන් අහලා ඇති. සමහර රහතන් වහන්සේලා පිරිනිවන් පානකොට අසනීප තත්වයකින් ඉන්නවා. අසනීප තත්ත්වයෙන් ඉඳලා ඒ අසනීපෙම උන්වහන්සේට ආයෙ පස්සේ කරන්න දෙයක් නැහැ. නමුත් එතකොට එම ඉවර වෙනවා. තව සමහර රහතන් වහන්සේලා ඉන්නවා. ඒ හාමුදුරුවෝ ජීවිත සමසේසි. ජීවිත සමසේසි කියන උන්වහන්සේලා ආයුෂයත් ඉවර වෙනවා. කෙලෙසුත් එකවරම ඉවර වෙනවා. එතන සමහර රහතන් වහන්සේලා ඉන්නවා. රෝග සමසේසි, ජීවිත සමසේසි. තව එකක් තියෙනවා. ආයු සමසේසි. නෑ ජීවිත සමසීසි කියන්නේ ආයු සමසීසි කියන එක. රෝග සමසීසි, ජීවිත සමසීසි, අනිතික මතක නෑ. ඒ දැන් මේ දෙක මම කියන්නේ එතකොට මතක් වෙයි. රෝග සමසීසි කියලා කියන්නේ ඉරියාපත සමසීසි. ඒ කියන්නේ මට පොඩ්ඩක් යට තියෙන්න ඉන්න ඕන කාලෙකින් සාකච්ඡා කරලා. ඉරියාපත සමසීසි කියන්නේ දැන් ඒක ඕකට හොඳ ලක්ෂණයක් කියන්න පුළුවන්. තමහ රහතන් වහන්සේලා එතකොට පින්නතුන් අහලා තියෙන කතාවලගෙන උන්වහන්සේ සකලම දැන් කවුද මේ මණිකාර කුරුපගති සාමුදුරු අහලා දෙනවනේ තාතා ඈ ඒකම ධම්පාසල ලංකාවේ කොහොමද ඉගෙන ගත්තේ ධම්පාස ස්කෝල් ගන්න ඒක තමයි දැන් වෙනම කියන්නේ අර ලක්ෂණ හතර කියන්නේ කලින් වෙනම එතකොට මේ මණිකාර කුරුපගතිස්ස කියන්නේ තිස්ස කියන හාමුදුරු තරුණේ බොහෝම හොඳ තරුණේ බුදුහාඳුනගෙන් බණ අහලා මේ සේරම අත්තර දාලා පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් බුදුහාඳුනන් සරියුත් හාඳුනනගේ ධර්ම විනීගෙනගෙන බුදුහාඳුනට කියලා මේ හාඳුරු විවේකව භාවනා කරන තැනක් හොයන්න ගියා. තැනක් හොයන්න ගිහපුවාම කැලෑවක් ආශ්‍රිත ගමක් හම්බුණා. ඉතින් ඒ ගමේ ඉන්න සියලු දෙනාම මැණික් උපදාන කට්ටිය. කොසල් රජුරන්නේ මැණික් උපදාන කට්ටිය. මැණික් වැඩ කරනවා. ඉතින් මේ උන්වහන්සේ පින්නපාතේ යනවා. පින්නපාතේ යනකොට මේ මැණික් වැඩ කරන අය දන් දෙනවා. ඒ අයගේ ප්‍රධානී කියනවා කර්මාන්ත ප්‍රධානී හැම ඉන්දියාවේ හැටි ගමක ප්‍රධානී කියනවානේ. ඒ එයාට හම්බුනා. හම්බුනාම හාමුදුරුවෝ හැමදාම පින්නපාතේ යනවා දැකලා කිව්වා ස්වාමීන් වහන්සේ හැමදාම හැමතැනම පින්නපාතේ යන්න ඕන ඔබ වහන්සේට ඇති තාක්කල් දානේ අපිට දෙන්න පුළුවන්. ඒ නිසා ඔබ වහන්සේ පින්නපාතේ වැඩි වෙන ඕන වෙලාවක අපේ ගෙදරට වැඩින්න කියලා කිව්වා. ඉතින් උන්වහන්සේ ඊට පස්සේ දැන් කරදරයක්වත් නැහැ. උන්වහන්සේට වැටිය. ඒක ඉතින් විනය ශික්ෂාපදිකුත් බුදුහාමර කියලා තියෙනවා හැමදාම ගෙතනට යන්න එපා කියලා පස්සේ මේ කරදරේ වුණාට පස්සේ. එතකොට මම මේ කියන්නේ මේ ජීවිතයයි පිරිනුවම් පෑමයි එකවර සිද්ධ. ජීවිත අවසානයයි පිරිනුවම් පෑමයි එකම සිද්ධ වෙන තැන්. ඊට පස්සේ මේ හාමුදුරුව දැන් අවුරුදු 12ක් මේ ගෙදරින් පින්නපාතේ වළඳනවා බණ භාවනා කරගෙන. ඊට පස්සේ දවසක් උන්වහන්සේ ආවා ඇවිල්ලා ඉන්න වෙලාව තියෙනවා. දානේ වන්දන තව වෙලා තියෙනවා. දාන නැහැටි වෙනවා. එතකොට මොකද කරේ? හාමුදුරන්ට ආසනයක් හදලා දුන්නා. ඉස්සරහින් හාමුදුර වැඩි හිටියේ. දැන් බලාගෙන ඉන්නවා දානේ හදලා. එතකොටම හැබැයි gedara මේ මණික්කා ඒ ප්‍රධානියා මොකද කරන්නේ? ගේ ඇතුලේ මස් කපනවා. පිටිපස්ස ගේ පිටිපස්ස ගත්තේ මස් කපනවා. හාමුදුරන්ට පේනවා දොරෙන් මෙහෙම. තාඳුරු දැක්කා. එතකොට රජුරුවන්ගේ රාජපුරුෂයෙක් එතකොට ආවා මණිකක් අරගෙන. මණිකක් අරගෙන මේක අටපට්ටමකට සකස් කරලා දෙන්න කිව්වා රජුරුවන්ගේ පේරස් මුද්දට අල්ලන්න. මණික රැට එකදිම ඒකත් අතින් ගත්තා ලේ ගෑවිච්ච අතින්ම තිබ්බා. ඒ ගෙදර කුරුල්ලෙක් ඉන්නවා මස් කන. අහලා දෙනවා නේද කතාව? එතකොට ඒ සතා අරගෙන ගිල්ලා. ගිල්පුවාම හාමුදුරුව තමයි මේකේ විත්තිකරුනේ දන්නවනේ. ආන්දරේ වෙලා ඉතින් කරදර වෙනවා. ආන්දර පිරිනුවම් පෑවදා. ඒ කරදර නිසා පිරිනුවම් පානවත් රහත් වීමයි පිරිනුවම් පෑමයි දෙකම එකවර සිද්ධ. ඒකට කියනවා ජීවිත සමසීසි කියලා. ජීවිතයත් අවසානයි කෙලස් පරිනිර්වාණය එතනම ඒ දෙකම එකවර එක මොහොතේ සිද්ධ. කෙලස් පරිනිර්වාණය පළවෙනි ජවන් 17 ඊළඟ ජවන් 17 මොකද වෙන්නේ? පරිනිර්වාණය. අන්නේ මොහොතක්වත් ආයි ජීවත් වෙන්නේ නැහැ. ඒකට කියනවා ජීවිත සමසීසි කියලා. ඊළඟට ඉරියාපත සමසීසි කියනවා ඒ ඉන්න ඉරියව්වෙම. කෙලස් පරිනිර්වාණය වෙච්ච ඉරියව්වෙම එහෙම්ම පෙන්වන්න බලනවා. ඉරියව් මාරු කරන්නවත් වෙලාවක් නැහැ. ඒකට කියනවා මොකද්ද? ඉරියාපත සමසීසි. සමහර රහතන් වහන්සේලා ඉන්නවා රෝග සමසීසි. ඒ කියන්නේ රෝගේ අසනීපයෙන් පේනවා. කේම රහතන් වහන්සේ වගේ අසනීපයෙන් බඳුනා. ඒ අසනීපයෙන්ම හැමමම පිරිනවම් පානවා. ඒ අසනීපයෙන් දෙගෙනම කෙලස් පරිනිර්වාණයක් කරන ඒ අසනීපයෙන්ම ඒකට කියනවා ඉරියා රෝග සමසීසි. මේ ක්‍රම තුනට තමයි රහතන් වහන්සේලා පරිනිර්වාණය ලබන්නේ. අර ජීවිත සමසිසී රහතන් වහන්සේලා ටිකක් සමහර අයට වෙලා තියෙනවා. ජීවිත සමසිසී රහතන් වහන්සේලාට ටිකක් වෙලා තියෙනවා. දැන් අර ලංකාවේ එහා හඳුරාගෙන බලනවාද කරන්නේ. එහා හඳුර බලනවා දැන් තව ජීවත් වෙන්න වෙලා තියෙනවද කියලා නෑ. දැන් ප්‍රජාපති ගෞතමිය වගේ වෙලා තියෙනවද බලනවා නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? අනිත් හාමුදුරන්ට කතා කරනවා. කතා කරලා අහනවා මගේ මේ ආර්ය මාර්ගයේ අවබෝධය පිළිබඳ බොහන්සේලට ප්‍රශ්නයක් තියෙනවද? මොකක්ද අහන්නේ? ආර්ය මාර්ගයේ පිළිබඳ මගේ අවබෝධය පිළිබඳ බොහන්සේලට මොකද ප්‍රශ්නයක් තියෙනවද? ඊපස්සේ ආමඳුර ගොත් නෑ කියලා. නෑ බොහන්සේගේ හැසිරීම වලින් අපිටින් දැනගන බොහන්සේ මාර්ගයක් ඵලයක් අධිගමයක් ලබාගෙන තියෙනවා විශ්වාසයි කියලා කිව්වොත් ඉතින් ආමඳුර ඒක තහවුරු කරගන්න තහවුරු කරලා සේරම වත්පිළිවෙත් කරනවා. කොට්ට ටික නමලා තියෙනවා. එහෙම හාමුදුරුවෝ තියෙනවා. දැන් මදා ආ මෙහෙනේ ටොරොන්ටෝ බලන්න කිව්වා. මේ හාමුදුරුවෝ කරන්න තියෙන වත් 14 ගැන මම කිව්වා. ඒක එකක් තමයි සේනාසන වත කියලා තියෙනවා. සේනාසන වත කියන්නේ ඒ දැන් රහතන් වහන්සේ කරන්නේ ගමික වත. ගමනක් යනවා නම් සේරම කුටි මාසක් මම මුලින්ම දැලා වැසිකිලි කැසිකිලි සුද්ධ කරලා නිදාගත්ත කොට්ටුරේ හොදලා වේල්ලා නමලා තියලා ඇඳ අකුලලා සිබෙත් සීට් එක ගෙල්ලා ඉවර ඒවත් නමලා ඔක්කොම අස් කරලා පාවිච්චි කළේ නෑ වගේ ඔක්කොම කරලා යන්න ඕනේ. භාජන හොදලා පිහලා සේරම වතුර තියෙන්නේ නැති වෙන්නේ ඒ විදිහට බැසිකිලිය ඔක්කොම. එමෙ තියෙන වත් 14 කාමුරු. එතකොට රහතන් වහන්සේ ඒ වත ඔක්කොම කරනවා. ඒ කරලා සේරම අස් කරලා තමන්ගේ දෙන්න සිවුරු තියෙන නම් අනිත් අයට ඒවත් දීලා ඔක්කොම කරලා උන්වහන්සේ පිටනම් ඒකට කියන ඒ ආය ජීවත් වෙන කාලේ නෑ ඉවරයි අවශ්‍ය ඉවරයි. ඉතින් අන්න ඒක නිසා ඒකට කියන ජීවිත සමසීසිය. එතකොට මේ නිස්සාර විවේක. එතකොට මේ ඔක්කොම ඔය සේරම දේවල් වලින් විවේකය ලැබෙනවා. ඒකට කියන කිසි දෙයක් ආය නෑ. ඒක නිසා ඒකට කියන නිස්සාරණ විවේක. අමතාර මැරෙන්නේ ඒක තමයි අන්තිම එක අමතාරතේ. කිසිම ආය මරණය නැහැ. ඉතින් ඒක නිසා රහතන් වහන්සේලා මේ භවයේ අවසාන මරණය. ඒත් එහෙමයි. දැන් සමහරට වයසට ගිහිල්ලා නම් ඉතින් නැගිටලා ඇවිදින්න වෙලාවක් නැහැ. ඒකට මම එදා කතාව කිව්වා. නෑ නෑ ඒක ඉතින් ඒක ජරාවනේ. දැන් මේක බර දැන් ඒක ජරා දුක. ඒක වයසට ගිහිල්ලා. දැන් මම එකට කතාවක් කියන්න. ලංකාවේ කාවන්තිස රජුණන් කාලේ හාඳුරු කෙනෙක් හිටියා. මට මතක නෑ නම. මම ගොඩක් මතක නෑ. ඒ රහතන් වහන්සේ උන්වහන්සේගේ බලාපොරොත්තුව තිබුණේ වෙන අධිගමයක් ලබා ගන්න. ඒක රහත් වෙන්න නෙවෙයි. සමහර විට වෙන බුදු කෙනෙක්ගේ ශාසනයේ වෙන මොකක් හරි එහෙම බලාපොරොත්තුවක් එහෙම නැත්නම් බුදු වෙන්න ඒ වගේ තමයි බලාපොරොත්තුවක් තිබුණේ. නමුත් සංඝයාත් රජුරුවත් මහ ජනතාවත් ඔක්කොම හිතාගෙන හිටියේ මේ හාඳුරු රහත් කියලා. ඉතින් දැන් මේ හාඳුරු වයසට ගියා. වයසට ගිහිල්ලා දැන් අසනීප වෙලා ඉන්නවා. අසනීප වෙලා දැන් අපවත් වෙන්න ලැහැත්තේ. ඒකව දැන් තාසිකින් කාර්යතිකේ වෙලාවකින් මම අපවත් වෙනවා මම හාඳුරු කිව්වා. කියනකොට උපස්ථාන කරපු හාමුදුරුවෝ ඉතින් ඔබ වහන්සේයි මැරෙන්නේ. ඔබ වහන්සේ රහත් රජුරෝ සියලු දෙනා දැන් ඔබ වහන්සේගේ පරිණ ආදාහනයක් කරන්න පිරිනුවන් ආදාහනයක් කරන්න බලාගෙන ඉන්නේ. ඔබ වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. දැන් ඔක්කොම එන හාමුදුරුවෝත් කිව්වා එහෙම හාමුදුරුවෝ. ආ එහෙමද? ආ මගේ අදිෂ්ඨානය මම වෙනස් කරගන්නා කියලා දැන් හාමුදුරුවෝ ඇඳේ නේද? උපස්ථාන කර හාමුදුරුවෝ මම පොඩ්ඩක් නැගිට්ටවලා ඉඳවලා දොරවහල යන්න කිව්වා එළියට කට්ටියට. ඊට පස්සේ හාඳුර නැගිට්ටලා ඉඳවලා දොරවහල එළියට ගියලා. ඊට පස්සේ හාඳුර සංඥාවක් කළා එන්න කියලා. ආ. ඊට පස්සේ නිදාගත්තා. නිදාගත්තා පිළිමුත්ත. ආ දැන් ආදා පිළිවන් ආදාහනයක් කරන්න කියලා. ඉතින් ඒ වගේ ඒ වයෝ වෘද වෙලා එනකොට දෙගෙන එහා එච්චර කල් දැන් ඒක තමයි සමහර විට සමහර රහතන් සමහර හාමුදුරු හිතාගෙන ඉඳලා තියෙනවා රහත් වෙලා නැතුව සල්ලේක සූත්‍රය ඒ වගේ සූත්‍රය රහත් වෙලා නැතුව සමහර හාමුදුරු අවුරුදු 60ක් හිතාගෙන තියෙන මම රහත් කියලා. නමුත් රහත් නැතුව. මොකද හේතුව මොකද? කෙලෙස් නැගිටින්නේ නැහැ. කෙලෙස් නැගී සිටින්නේ නැහැ. ඇයි නිතරම මේ ධර්මයේ මෙහෙම කරන දැන් අපි කාගවත් කෙලෙසයක් තියෙනවද? මෙහෙම අපිට ඉන්න තියෙනවා. කෙලෙස් එකක්වත් නැගිටින්නේ නැහැ. ඉතින් ඒක නිසා සමහර රහතන් වහන්සේලා මේ වයසට ගිහිල්ලා එහෙම අපවත් වෙනවා. ඉතින් අපවත් වෙන්නේ වයෝ වෘද්ධ වෙලා. ඒක හැබැයි උන්වහන්සේලාගේ ඒකට ඒක ජරාව නිසාගෙන දිරීම හේතු කරගෙන ඒක නේද? ඒක රෝගයක් කියන්න බෑනේ. රෝගයක් කියන්නේ ඒක රෝගයක් තමයි. නමුත් ඒක මේ හැම කෙනාටම සාධාරණ රෝගයක් නෙමෙයි නේද? දැන් අපි පිට බරපතල අසනීපයක්. ඔය පූතිගත තිස් හාමුදුරන්ට වගේ නේ? අසනීපේ වගේ. කේම රහතන් වහන්සේ. ඒ වගේ ගොඩක් රහතන් වහන්සේ අසනීප වලින් පිරුණා තමයි. අසනීපෙන් ඒ අසනීපේම නිසා පිරුණම් ඒ අසනීපේ ඉඳගෙන ඒ අසනීපේම පිරුණම් පානවා නම් ඒ අසනීපේ නිසා මරණයට හේතුව මොකද්ද? අසනීපේ. ඒකට කියනවා රෝග සමශීසි. ජීවත් වෙන්න තිබෙති ආයුෂය ඉවරයි. උන්වහන්සේලා ඉවර කළා කෙලෙස් පරිනිර්වාණය කළා බලන ආයුෂය ඉවරයි. එතකොට පිරිනිවන් පානවා. ඒකට කියනවා මොකද්ද? ජීවිත සමශීසි. ඊට පස්සේ ඉරියාපත සමශීසි කියන්නේ යම්කිසි රෝගයකින් ඒක තමයි රෝගය. රෝගයකින් පෙළමින් ඉන්නවා ඒ රෝගයේම ඒ ඉන්න ඉරියව්වේම රහත් වෙනවා ඒ ඉරියව්වේම පිරිනිවන් පානවා. අර මණිකාර කුළුපග තිස්සහමදා ඒ නාම නම පටබැඳුනේ ඒක නිසානේ. මණිකාර කියන්නේ මණිකාරයට කුළුපග කියන්නේ හිතවත්. ඒක දෙනින් තමයි දාන්නේ. බුදුහාම විනය ශික්ෂා පදයක් පැනේ ඔය ඊට පස්සේ. පිට වාද යන හැමදාම එක තැනට යන්න එපා කියලා. ඒත් ඒකෙන් හැඳන්නේ උනේ නේද? නමුත් කර්මය. නමුත් අනිත් අයට ඒක බුදුහාමඳුර ඒ වගේ හේතු වෙනසම දේශනාව. එතකොට අමතාර්ථය කියලා කියන්නේ ආයේ මොනම හේතුවක් නිසාවත් මරණයක් නැහැ. නිරෝධ සත්‍ය ලක්ෂණ හතර මොකද්ද? නිස්සරණ, විවේක, අසංකත, අමත. නිස්සරණ කියන්නේ දුකෙන් වෙන් වෙච්ච. ආය එකතු වෙන්නේ නැති, දුක එකතු වෙන්නේ නැති, දුකෙන් වෙන් වෙච්ච. විවේක කියන්නේ පංචස්කන්ධ දුක ඇතුළු සකල දුක් වලින් විවේක. අමෘත කියලා කියන්නේ අසංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච එකක් නෙවෙයි. අමතාර්ථය කියලා කියන්නේ නැවත මරණයක්, අවසාන මරණය. මේ භවයේ අවසාන මරණය රහත් වුණාම ඒ මරණය අවසානයි. එතකොට ඊළඟ ලක්ෂණ හතර. මොකද්ද ඊළඟ ලක්ෂණ හතර? නීයාන, හේතු, දස්සන, අධිපති. ඒ මොන සත්‍ය ලක්ෂණ හතරද? මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය ලක්ෂණ හතර මොකද්ද? නීයාන, හේතු, දස්සන, අධිපති. හොඳයි මතක හින්නවා නේ? නීයාන, හේතු, දස්සන, අධිපති. ඒක මතක තියෙනවා. මොකද හැමදාම කර්මස්ථානයේ කියනකොට කියනවනේ ලක්ෂණයෙන් කියලා. එතකොට නීයාන කියන්නේ මොකද්ද? නෛර්යාන. දැන් පින්නතුන් අහලා දෙන පරම නෛර්යානක සද්ධර්මය කියනවා. නෛර්යානක කියන්නේ නිවන හැර වෙන කොහාටවත් පමුණුවන්නේ නැහැ. ඒකාන්තයෙන් පමුණුවන්නේ කොහාටද? නිර්වාණ. තුන් නිර්වාණයට පමුණුවන නිසා මේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ පළවෙනි ලක්ෂණය තමයි කෙලින්ම පමුණුවන්නේ කොහාටද? නිර්වාණයට. ඒක ආර්ය ශ්‍රාණික මාර්ගයේ තියෙන එක ලක්ෂණය. නීයාන. හේතු. දැන් ආ හේතු කියන්නේ අනිත් එක නේද? හේතු නෑ, හේතු නැතුවනේ කියන්නේ. හේතු කියන්නේ ඉතුරු ත්‍රිවිධ සත්‍ය. ඉතුරු ත්‍රිවිධ සත්‍ය කියන්නේ මොකද්ද? මාර්ග සත්‍යන, අනිත් ත්‍රිවිධ සත්‍යම, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය. මේ ත්‍රිවිධ සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වෙන්නේ මොකද්ද? මාර්ග සත්‍ය. අන්න ඒකයි හේතු කියන්නේ. ඉතුරු ත්‍රිවිධ සත්‍ය අවබෝධ කරගන්න උපකාර වෙන්නේ, හේතු වෙන්නේ මොකද්ද? මාර්ග සත්‍ය වැඩි. ඒ නිසා පළවෙනි ලක්ෂණය මොකද්ද? ඒ කාන්තෙන් නිවනට පමුණවලා අවශේෂ ත්‍රිවිධ සත්‍යයන් චතුරාර්ය සත්‍යයන් අවශේෂ ත්‍රිවිධ සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වෙන නිසා. නීයාන, හේතු, දස්සන. දස්සන කියලා කියන්නේ ඉතුරු දුක්ඛේ දුක්ඛේ දුක්ඛ සත්‍ය පිළිබඳ පෙන්වන්නේ මොකක් නිසා මොකෙන්ද මාර්ග සත්‍යය. දුකේ දුක්භාවය පෙන්වන්නේ මොකෙන්ද මාර්ග සත්‍යය. සමුදය සමුදය භාවය පෙන්වන්නේ මොකෙන්ද ඈ මාර්ග සත්‍යය. නිරෝධේ නිරෝධ භාවය පෙන්වන්නේ මොකෙන්ද මාර්ග සත්‍යය. අන්න ඒක නිසා අනිත් ත්‍රිවිධ සත්‍ය පෙන්නන නිසා දර්ශනය කරන නිසා ඒකට කියනවා දස්සන. ඒක ලක්ෂණයක්. මොකේද මාර්ග සත්‍යයේ තියෙන ඊළඟ එක අධිපති. සාමාන්‍යයෙන් අධිපති කියන්නේ එයාට ඕන එකක් කරන්න පුළුවන් නේ අධිපතියා. ඇයි එයානේ ලොකු හාමුදුරුවෝ. එයාට බැයිද මේක කරන්න? අපි කියන්නේ එහෙමනේ. එයානේ ස්ටේෂන් මාස. එයාට පුළුවන් මේක කරන්න. ඒ කියන්නේ එයාට ඕන එකක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සංසාර දුක ආයේ එන්නේ නැති වෙන්න ඔක්කොම ජාති කරන්න පුළුවන්. කාටද? මාර්ග සත්‍යයට. මේ භවයේ පිළිබඳ සකල විද දුක් සන්තාප ශෝක පරිදේව මේ සියල්ලම ඇති නොවන හැටියට සියල්ල එයාට සලස්සන්න පුළුවන්. සියලු දේ සලස්සන්න පුළුවන්. විමුක්තියේ විමුක්ති රස ඇතුළු සකල දේවල් සලස්සන්න පුළුවන් නිසා ඒකට කියනවා මොකද්ද? අධිපති ආර්ථය. ඒක තියෙන මොන මොකේදද? මාර්ග සත්‍යය. දැන් ලක්ෂණ 12ම දන්නවා නේ? දැන් තියෝග හැමදාම සත්‍යයනා කරනකොට ටික ටික තව වැටෙහි දැන් තේරෙන දෙයක් තිබුණොත් අහන්න. දැන් තව මුකුත් අහන්න තියෙනවා? අහන්න තියෙනවා නම් අහන්න. චිත්‍රාල මහත්තයා හිනහගෙන අන්දන මහත්තයා තිනහගෙන මොකක් හරි අහයිද කියලා. මට දැන් එහෙම නැත්තම් මම පොඩ්ඩක් මේ ආනාපානසතිය ගැන කියලා දෙන්නම්. මුකුත් අහන්න තියෙනවද? පස්සේ අහන්න. මේ දැන් අර පළවෙනි දවස්වල භාවනා කරනකොට මට තේරිච්ච කාරණයක් තමයි අනුපිළිවෙලට වඩා නැහැ කියන එක. මගෙන් අහන ප්‍රශ්න වලින් මට තේරෙනවා මේක අනුපිළිවෙලට වඩා නැහැ කියලා. මම ඇත්ත වශයෙන්ම මේ භාවනා ඉගෙන ගත්තේ මේ කාටවත් උගන්වන්න නෙමෙයි. මට කරන්න මම ඉගෙන ගත්තේ. අපේ අපේ සේන අරන්නේ තියෙන භාවනා වැඩසටහනට අර මම වෙනතන් වල වැඩසටහන් වල සහභාගී වෙන්නේ නැහැ. මොන හරි ඉගෙන ගන්න සහභාගී වෙනවා, උගන්වන්න සහභාගී වෙන්නේ නැහැ. තමන් දැන් දුහාල මම ආනාපානසති භාවනාව මට හරියටම කියලා දුන්නේ අර සුදුහාමුදුරුවෝ. ඊට පස්සේ මට කිව්වා ත්‍රිපිටකය කියවන්න, හවල් හවල් සූත්‍ර කියවන්න. ඒ ඔක්කොම තියෙනවා ක්‍රමයේ වලද. එක තැනක තියෙනවා මේක කිසිම විදිහකින් වෙනස් කරන්නේ නැතුව ওই විදිහටම වඩන්න ඕන. මොකද්ද? ආනාපානසති භාවනාව පළවෙනි පියවර. පළවෙනි පියවර මොකද්ද? තියෙන්නේ සෝ සතෝව අස්ස සති. සිහිය තියාගෙන තමයි ආස්වාස කරන්න ඕනේ. ආස්වාස තියාගන්නේ මොකේද? දැන් සිහිය තියාගන්නේ මොකේද? ආස්වාසේ. ඒක හොඳට දැනුණාට පස්සේ තමයි ආස්වාස ප්‍රස්වාස දෙක දැනුණාට පස්සේ තමයි ඊළඟට යන්නේ. තේරෙනවද මං කිව්වේ? ඒ කියන්නේ දැන් අපි මෙහෙම ඉඳලා ආස්වාස ප්‍රස්වාස බලමු. තමන්න හොඳට ආස්වාස ප්‍රස්වාස බලනකොට ඇත්ත වශයෙන්ම සිහිය ඊළඟට අරමුණු කරනවා. ඊළඟ එක මොකද්ද? ඔන්න දීගම් වාස. ඒ අතරතුර දීග වේවා කෙටි වේවා යනවා. අන්න එතකොට සිහිය ඒ තරම්. සිහිය කියන්නේ සිහියට මේ හරියට සිහිය යෙදුවොත් නම් ඊ පිට කොහෙවත් යන්නේ. එතකොට පළවෙනිෙන් තමන් මහන්සියෙන් නොනන්නේ තමන්ට වුණ සංසිඳීමක් ආවොත් ඒවා මෙහෙම කරන්න හොඳ නැහැ. සමහර අය නම් මට දැන් මෙහෙම නැති වුණා මෙහෙම. ඒවත් දැන් තමන් ඒක ගල්පඩි 3-4ක් එහාට ගිහිල්ලා බලන්නේ. මොකද ඕකේ ඔක්කොම තියෙනවා. සතියෙන් පිළිවෙලට අවබෝධ කරගන්න එක තමයි වටිනා. කියන්නේ ඒක තමයි භාවනාවේ ක්‍රමය කියන්නේ. පළවෙනි එක තමන් ඉස්සරම ආස්වාස ප්‍රස්වාස භාවනාව ඉස්සරම තේරුම් ගන්න ඕනේ. මොකද්ද? ආස්වාස ප්‍රස්වාසය. සිස් ආස්වාස අස්සෝ සතෝව. එබැන්නේ වචෙන් සතෝව සිහි ඇතුවම අස්ස සතිය ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න ඉස්සරම පුරුදු වෙනවා. ඊට පස්සේ දිහිගංවා අන්න ඒ අතර තුළ තමන්ට දීර්ඝ වස ඔන්න දැන් හොඳට දැන් තමන්ට හොඳට සත් මේ අස්වාස් ප්‍රස්වාස වැටේනවා. තමන්ට ඕන නම් පුළුවන් සිංහයක ළඟට ගිහලා අත හොදන කරා තමන් බලන්න පුළුවන් පුරුදු වුණාට පස්සේ. මම නම් බස් එකේ යනකොටත් කොළඹ දැන් වෙලාවට වාහන නැතුව කොළඹට එන්න මට හදිසි රැස්වීම වල නම් මම ඒක තමයි බලන්නේ. ඒ පුළුවන්. හැබැයි මුලින් ශරීරයේ කෙලින් තියාගෙන ඒක පුරුදු කරගන්න ඕනේ. ඒක ටිකක් හරියට නිකන් බෝලයක් උඩින් බෝලයක් තියනවා වගේ වැඩ. පුළුවන් වැඩද? මුලින් පටන් ගන්නකොට මේක බෝලයක් උඩින් බෝලයක්. පස්සේ මොකුත් නැහැ. මේ මේසෙක උඩින් පොතක් තියනවා වගේ මොහොන් සුළු දෙයක්. කිසි දෙයක් නැති රහක බලාගෙන තමයි දන්න මේසෙ මෙතන තියෙන එක මේ පොත බලලා එහෙම තියන්න පුළුවන් නේ අහක බලා. ඒ වගේ. ඒ වගේ කාත් එක්ක හරි කතා කර කර ඉන්න ගමන් ඒක නවත්තගොන තමයි ගොඩක් ගාල කරන්නේ. ඒ වගේ හිත පුරුදු කරගන්න. එහෙම පුරුදු කරගත්තාට පස්සේ තමන් ඊට පස්සේ ඔන්න පේනවා මේ ආස්වාසේ ඊට පස්සේ පෙන්වන්නේ ආස්වාසේ ස්වභාව. හරි. දැන් මේ පන්සලනේ මේ පන්සලේට කට්ටිය අපි වර්ණනා කරනවා. හරි නිසංසල පරිසරය අරවා මේවා ඔවා එන. ඉතින් ඒක ඒ ආපු නැති කෙනේ එතකොට එහෙ ඉඳන්නේ මවා ගන්න මේ ආ මෙහෙම ඇති මෙහෙම ඇති මෙහෙම ඇති එන්න ඕනනේ. ආපුහම තමයි ආ මෙන්න මෙහෙමයි පාර. අන්න පාර යනකොට මෙන්න හම් වෙනවා. ඊළඟ හම් වෙනවා. ඇතුළට එනවා. ඉතින් අන්න ඒ වගේ තමයි. ඉස්සරවම කරන්නේ එතෙන්ට යන්න ඕනේ. පරිණ ධර්මයේ තියෙන ස්වභාවයක්නේ. ඕපනයික කියලා වචනයක් තියෙන්නේ. ඕපනයික කියලා කියන්නේ එතෙන්ට යන්න ඕනේ. ඒ ගියාර පස්සේ තමයි දැනෙන්න පුළුවන්. සීලේ ආනිසංස දැනගන්න නම් ඊළේට යන්න ඕනේ. එතකොට ඒකේ ලොකු ආදායමක් එන නිසා එයා ඒක රකින්නවා. අපි ඔක්කොම රකින්නේ මොකක් නිසාද? මොකක්ද? අපිට අය තිබුණොත් නේ. අය කියන්නේ ඇත්ත වශයෙන්ම හොඳ. මේ මේ අපාය කියන්නේ හොඳ දේ නැති තැන. සැප නැහැ. ඒක තමයි අපාය කියන්නේ. අපිට එන දේවල් ඒකෙන්න දේවල් අපිට හොඳ එන හොඳ අපිට හොඳ රස්සාවක්. අපි රස්සා දෙකක් තුනක් කරනවා. හැබැයි අපි ගොඩක් රකින්නේ මොකක්ද? අපිට හොඳ ආදායමක් තියෙන රස්සාව තමයි අපි රකින්නේ. ඒකට තමයි අපි සැලකිල්ලක් දාගන්නේ. ඒ වගේ අපි ඒක කරන්න ඕනේ. දැන් සීලය කරනකොට සීලේ ආනිසංස දකින්නකොට ඒක බොහොම ඔක්කොම අර ජීවිතයේත් එපා ඕන ඒක කියන්නේ එන්නේ නේද? ජීවිත පරිත්‍යාගයෙන් සීල කරනවා කියන්නේ. يعني ඒ යාට ඉච්චර ජීවිතයට වැඩි ඒක වටිනවා. ඒ මොකද ඒකේ හොඳ ප්‍රතිඵල තියෙන නිසා. ඒ ප්‍රතිඵල ලැබෙන්න නම් ඕපනයිකෝ එතෙන් යනවා ඒක කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? උපනයනය කළාට පස්සේ මොකද වෙන්නේ? උපනයිකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? පච්චත්තං වේද. ඒ ඥානවන්තයා විසින්ම විතරයි ඒක අවබෝධ කරන්නේ. වෙන කෙනෙකුත් එතෙන් ගියොත් ඒ දෙක මේක තමයි එහි පස්සේ කියන්නේ. ඔය නව බුදු ධර්මයේ තියෙන ಗುಣ හයෙම කියන්නේ ඒක ධර්මයේ ලක්ෂණ. ඒ ලක්ෂණේ ප්‍රකට වෙනවා මෙන්න මේවා කරනකොට. මම කරනවා ධර්මයේ ලක්ෂණ 6ම ප්‍රකට වෙනවා. බුදුහාගේ ධර්මයේ තියෙන ලක්ෂණ 6. ඒ 6ම හොඳට ප්‍රකට වෙනවා. එතකොට දෙවෙනි ඊළඟ කාරණේ ඒක දීර්ඝව ආස්වාස ප්‍රස්වාසයෙන් තෙන්න පළවෙනි තැන හොඳට තමන් අල්ලගත්තට පස්සේ ඊට පස්සේ තමන්ගේ ආස්වාස ප්‍රස්වාසයේ ස්වභාවය පේනවා. ඒ ආස්වාස ප්‍රස්වාසය ඒක දිහා බලාගෙන යනකොට ඔන්න හැබැයි ඊළඟට මේ සංසිඳීම ඒ සමාන සංසිඳෙන්න පුළුවන්. හැබැයි ඒක ගන්න බලාගෙන ඉන්නේ මොකක්ද යාද? දීර්ඝව වෙන සතියෙන් ඉන්න ආස්වාස ප්‍රස්වාසයේ දිහත් බලනවා. දීර්ඝ එක කෙටි එක දිහා බල බල ඉන්නවා. එතකොට ඔන්න එනකොට ඒකත් නොදැන ඊළඟ පස්සේ සම්බකාය පරිදිමේ ආස්වාස ප්‍රස්වාසයේ සේරම සංසිඳීගෙන යන බව පේනවා. හරියට දැන් කබලකට වතු ටිකක් දාලා තියලා කබල රත් වෙන වලක ටික එමීටම ටික ටික නැතිලා වතු ටික නැත්තර යන්නේ. ඒ වගේ නැත්තට නැතිලා. එනවා නැතිනේ එතනින් පස්සේ තමයි අපිට අපේ ප්‍රඥාවෙන් කරන්න තියෙන කායේ ස්වභාව හැරලා ප්‍රඥාවෙන් අවබෝධින් ධර්මඥාණයෙන් කරන්න ටික තියෙන ඊට පස්සේ. පරිතකම් කාය උපයෝගී කරගන්න ඕනේ. කාය උපයෝගී කරගෙන තමයි ඊටු ටික කරන්නේ. තේරුණානේ? ඊළඟ දවසෙත් භාවනාවට ආපුවාම අපි මූල කර්මස්ථාන කියලා උනාලා පස්සේ අපි ඉස්සරවම පුළුවන් තරම් වීර්ය කරන්න ඕන මොකේදද? ආස්වාස ප්‍රස්වාස අල්ල ගන්න. ඒ කියන්නේ අනිත් අරමුණු වලට හිත යන්න දෙන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාස සිද්ධ වෙන හැටි ඉස්සරවම බලා ගන්න. අපිට දීර්ඝ වුණත් කමන්නේ නැහැ. කෙටියෙන් වුණත් කමන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ මොකද්ද? ආස්වාස ප්‍රස්වාස වෙන එක හොඳට දේ. ඒක හොඳට වැටුණාට පස්සේ අනිත් වෙලාවල් වලත් තමන් කරන්න බලන්න ඕනේ. ternary අනිත් වෙලාවල් තියෙන දැන් මම ඔය කිව්වේ වැඩක් කරන වෙලාවට වාකයි. ඒ වෙලාවටත් බලන්න ඕනේ ටික ටික පුරුදු කරගන්න ඕනේ. නිතරම හැම වෙලේම බලන්න. හැම වෙලේම බලන්න. ඒ හැම වෙලේම බල බල ඉන්නකොට නිකම්ම පුරුදු වෙනවා. කාලයක් යනකොට පුරුදු වෙනවා. නිකන් දැන් තමන් වෙන වැඩ කර ගමන් නහය පැත්ත මතක් වෙච්ච ගමන් තේරෙනවා. තමන් වෙන වැඩක් කරන ගමන් මේ මෙතන වාකාරේ නලියනවා වගේ දැල්ල නහය මතක් වෙච්ච ගමන් තමන්ට වැඩේ නැහැ. එච්චර හිත කීකරු වෙනවා. හිත එච්චර කීකරු නේ. ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාස බලාගත්තට පස්සේ ඇත්ත වශයෙන්ම ඒකේ අමාරු දෙයක් නැහැ. ඊට පස්සේ ආනාපානසති භාවනාවේ හැම දෙම අමාරු මුලින් කරන එකනේ. ඒක ආරම්භ කරනවා හැම දෙම එහෙම අලුත් දෙයක් පටන් ගන්න ආරම්භ කරන එකම තමයි අමාරු. ඊට පස්සේ ඒක පවත්වන එක, ඊට පස්සේ ඒකේ බාධා වළක්වන එක. ඔය තුන කරගත්තා නම් ඒක නැති වෙන්නේ නැහැ. ඔය බාධා තුන නැති වෙන්නේ නැහැ. තියෙනවා. නමුත් ඒකට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒවා දේවල් නෙවෙයි. ඊට පස්සේ අර වතුර අර කොලකොලේ නෙළුම් කොලේ වතුර වගේ තියෙනවා තමයි. නමුත් ඇලීම එන්නේ නැහැ. ඒක යනවා නිකන්. යන්නේ එහෙම කරගන්න පුළුවන්. ඉතින් ඒක ඉස්සරහම පුරුදු වෙන්න ඕන. ආස්වාස ප්‍රස්වාසයේ අල්ල ගන්න ඕන. ඒකට එකක් තමයි බාධා තියෙනවා. ආධ්‍යාත්මික බාධාත් තියෙනවා. බාහිර බාධාත් තියෙනවා. ආධ්‍යාත්මික බාධා කියන්නේ මොනවද? ඔව් පංජනී වල තමන්ගේ තියෙන තමන්ගේ සීලය ප්‍රතිපත්ති කෙලෙස් වැඩිගම් ලෞක ජීවිතේ වැඩි ග්‍රහණය කිරීම සම්පත් ඒවා ආධ්‍යාත්මික හේතු. බාහිර හේතු අනිත් ඒවා. ඒ වටේ පිටේ අපේ සමාජයේ තියෙන අනිත් භාවනාවට අවහිර වෙන දේවල් ඒවා තමයි බාහිර හේතු. ඒ දෙක තමන් තෝරුම් ගන්න ඕනේ. පුළුවන් තරම් අන්න එතකොට ඔය එකට එකක් සමාන ධර්මයේ තියෙනනේ වචනයක් ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් ආයෝසන කල්යාණම් කියන එක වචනයක් තියෙනවා. ඒ කියන්නේ මේකකින් එකට එකක්වත් අසම්බන්ධ නැහැ සම්බන්ධ. එතකොට ඔන්න අවශ්‍ය එකක් තමයි කෙලෙස් ප්‍රහාණය කරන මේ ඇත්තට කෙලෙස් ප්‍රහාණය කරනවා කියන්නේ මේ ලෝකෙට ඒ මර ප්‍රධාන කාර්ය මේ ලෝකෙට මුණ දෙන්නේ කොහොමද? තත්තිස් බෝධිපාක්ෂික ධර්ම පවත්ව ගන්න කියන එක තමයි කියන්නේ ওই සූත්‍රෙන් සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රයෙන් කියන්නේ සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම පවත්ව ගන්න කොහොමද? මේ සම්බන් වූ බෙක්කවේ සංවරයන් වදේ මහණෙනි මම සබ්බ සංවර මේ සියලු සංවරයන්ගෙන් විමුක්තිය මම කියනවා. ඈ ඒක කියන පළවෙනි එක අත්ති බෙක්කවේ ආසවා අදිවාසනා පහකවා. සමහර ඒවා ඉවසන්නේ. දැන් මං කියවනේ ආධ්‍යාත්මික හේතුත් තියෙනවා බාහිර හේතුත් තියෙනවා කියන මේ දෙපැත්තෙන් එන හේතු ප්‍රහාණය කරගන්න ක්‍රමයේ බුදුහාමුදුරු කියනවා මොකෙන්ද? සබ්බාසු. ආන් ඒකට තමයි භාවනා කරන්න කලින් ධර්මඥානය අවශ්‍යයි. ඒතර භාවනා කරගෙන යනකොට ඔන්න දැන් ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නේ ආවම ඉතින් තමන්ම නේද ඔපරේෂන් එකකට යනකොට දොස්තර මහත්තය ඔක්කොම ටික ගරයි යන්නේ. අඬු ටික, නූල් ටික, බෙහෙත් ටික නේ සේරම ටික ගරයි යන්නේ. ඒ වගේ භාවනාවට යනකොට මේ ටික අපි එමන් සන්නද්ධ වෙන්න ඕනේ. එහෙම නේද කරන්නේ. එහෙම කියන එක ගෙදපදි එක එක විකාර තමයි තියෙන. ඊටපස්සේ ඔය පිම්බෙන භාවනාවයි ඔය එක එක જાති කියනවා නැල වෙනවා නෙවෙනවා. ඒක හින්දා මේකට සම්බන්ධද සත්ත අර ඒකේ කියන කරන ක්‍රමය කොහොමද? ක්‍රම 6න් කෙලස් ප්‍රහාණය කරන ඉවසීමේ භාවිතාගෙන හිත භාමගෙන් හිත භාවිතාගෙන ඊට පස්සේ පත්‍යවේක්ෂාව කල්පනා කිරීම ඊට පස්සේ අත්තිවික්කවේ ආසව පරිවර්ජන අත්හැරීම අත්හැරලම දාන්න. දැන් මම එක්කෙනෙකුට මේ දවස් උපදෙස් දෙමින් පවතිනවා අත්හැරන්නේ. හැබැයි දැන් එයා දවස් තුනකින් කිව්වා හරි ටිකක් හරි කියලා අත්හැරලම දාන්න. අත්හැරීමෙන් තියෙන දේවල් එතකොට ඒ ප්‍රශ්නේ ඉවරයි. මේ අපි කොච්චර දේවල් කතා කළත් මේ ලෝකේ යන ක්‍රමයට යනවා. ඒක නවතින්න වෙනස් වෙනවා. හරි, අපි හිතනවා අපිට ඕන විදිහට මේක වෙනස් වෙන්න ඕන කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒකෙන් තමයි අපිට මේ වගේ ප්‍රශ්න තියෙන්නේ. හරි, ඒ අපිට ඕන හැටින් මේක කරන්න ගියපුවාම තමයි අපි හැබැයි පුරුදු වෙන්න ඕනේ. එන අපිට වැස්ස නවත්තන්න පුළුවන්ද? අපි වැස්සට මුහුණ දෙන්නේ කොහොමද? අපිට තියෙන්නේ ඒවා වළක්වන්න විතරයි. කියන්නේ අපිට ඒවෙන් වෙන පීඩාව අඩු කරගන්න විතරයි පුළුවන්. නැත්තර නැති කරන්න දැන් වැස්ස කුඩයක් ඉස්සරගෙන ගියා. පිනිබෑම පිනිබානවා නේද? මොකද වෙන්නේ එතකොට? හෙම්බිරිසාවද? ඒක තමයි ස්වභාවය. නමුත් වැස්ස තෙමෙනවා වගේ වෙන්නේ නැහැ. තෙමුනහම වෙනවා වගේ වෙන්නේ නැහැ. නේ? අන්න ඒ වගේ මේ ඒක තමයි අපි ඒකට පුරුදු වෙන්න ඕනේ. ඒ තියෙන අෂ්ටලෝක ධර්මයට ඇත්තරම අපිට මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන ලොකුම දුක මොකද්ද? මේ අෂ්ටලෝක ධර්මයනේ. නැත්නම් අපිට හොඳයිනේ මේ ජීවිතය. ආය මැරෙනවා. මෙලයි හැම පුදී. ලාභ ලාභය අසහයසින්ස නින්දා ප්‍රසංසා දුක සැප නැත්නම් හොඳයිනේ. මේ විදිහට ඉන්න තැන හොඳ නැද්ද? දැන් අපි මේ ඉන්න විදිහට ඉන්න දිනන මුළු ජීවිතේම හොඳ නැද්ද? මේ බොහොම සහනෙ. මුකුත් කරදරයක් නැහැ. බඩගින්න තියනවාද? මහන්සිය තියනවාද? ප්‍රශ්න තියනවාද? සල්ලි අවශ්‍යතාවයක් තියෙන මොකුත් නැහැ. බොහොම ශෝකෙක ඉන්නවා. නේද? ඒ විදිහට අපි ඉන්න තැන හොඳයි. එහෙම ඉන්න බෑ. ඒකට හේතුව මේ ලෝකේ ධර්මතාවට අත්තන මේක කරගෙන හැම වෙලේම වෙනස්. ඒ කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙනවා. එතකොට මොකද කරන්නේ? මෙන්න මේ පුරුදු වෙන මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්න. දැන් මහා මංගල සූත්‍රයේ අන්තිමේ ගාථාව මොකද්ද කියන්නේ? පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. තේරෙනවනේ කියන්නේ මොකද? පුට්ටස කියන්නේ ස්පර්ශ කරනවා. ලෝක ධම්මේ කියන්නේ අසල ලෝක ධර්ම. චිත්තං යස්ස යමෙකුගේ චිත්තං සිත න කම්පති. ඈ කම්පා වෙන්නේ නැත්තම්. අශෝකං ශෝක වෙන්නේ නැත්තම්. විරජං ඇලෙන්නේ නැත්තම්. කේම ඉවසනවා. මොනනේ කියන්නේ රහතන් වහන්සේ. අෂ්ටලෝක ධර්මයෙන් ශෝක නොඇලීම් අකම්පේ ගුණයේ තියෙන කාලංගද රහතන් වහන්සේ. ඒක තමයි අෂ්ටලෝක ධර්මයට මුහුණ දීමේ හැකියාව තියෙන්න ඕන ලෝක ධර්මතා තුළ. ඉතින් ඒක තමයි මේකෙන් කරන්නේ. දැන් වෙලා ඉවරයි. ප්‍රශ්නයක් තියෙනවා නම් එකක් විතර කතා කරන්න පුළුවන්. ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රගුණ කළෙන් පස්සේ අවස්ථාවකදී ඒක අඩුවෙලා නැති වෙලා යනවා කියන එක පොඩ්ඩක් අපහු විස්තර කරන්න. ඒක හැබැයි මේ ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට ආශ්වාස ප්‍රාශ්වාස කරගෙන යනකොට මේ ආශ්වාස ප්‍රාශ්වාසයේ සංසිඳී යනවා කියන්නේ ආශ්වාස ප්‍රාශ්වාස නැති වෙන්නේ ආශ්වාස අපේ කායික ස්වභාව අතර තියෙන ඉතාම සියුම් ක්‍රියාවලිය තමයි මොකද්ද? අපේ ශරීරයේ තියෙන ඉතාම සියුම් ක්‍රියාවලිය තමයි මොකද්ද? ආශ්වාස ප්‍රශ්වාස කියන්නේ කායික ස්වභාවය. එතකොට ඒක සංසිඳී යනවා කියන ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙනවා. නමුත් හිත ඊටත් වඩා මේ දැන් වායුවටත් වඩා සිත සියුම් උපේක්ෂාවටපත් වෙනස නෑ. උපේක්ෂාවනේ හොඳින්ම සතිය ඇත්ත වශයෙන්ම සතිය කියන ධර්මතාවය ඉතාම හොඳින්ම මේ එකතැන් වෙනවා. එතකොට ඒ කියන්නේ සිත එච්චර සියුම්. එතකොට තමයි සිත විනිවිද දකින්න පුළුවන්. ඒක තමයි සනසර වේදනාවක් ආවත් ඒක බලුවම වේදනාව නැති වෙන්නේ. අන්න ඒක තමයි. තේරුණා නේද? ඒ මහත්ය එක් කරන එක ආස්වාස ප්‍රසවාස නැති වෙනෝනේ ආස්වාස වල. නමුත් ආස්වාස ප්‍රසවාසත් අරමුණු නොකරන තත්වයට හිත සිංගන එක සතියෙන් තියුණු වෙනවා. සතියෙන් තියුණු. ඒකට තමයි ඔන්න බලාගෙන ඇත්ත වශයෙන්ම හොඳ මහත්ය ප්‍රශ්නයක් වෙන්නේ. ඒකට තමයි දිගටම බලාන ඔන්න නාම රූප බලන්න පුළුවන්. ඔක්කොම බලන්න පුළුවන්. සේරම බලාගෙන යනකොට පේනවා මේ උපතට යනකම් බලන්න පුළුවන්. කොහොමද මේ නාම රූප ඇති වුණේ? අන්න පේනවා එහා එක. පූර්වා තෘෂ්ණානි සමීකා ඔන්න නාම රූප ටික සීහිර මාර්ග මේ තේරෙම තියෙන නාම රූප ගොඩක් කියලා ඊට පස්සේ තමයි තේරෙන්නේ. ඒක තේරුණයි කියලා මේ මේවා නතර කරන්නේ නැහැ. ඒවා පිළිබඳ උපාදානයක් නැත්තේ. මේ සියල්ලම පිළිබඳ පුද්ගලයන් සහ වස්තු පිළිබඳ උපාදානය දුරු කරන දන්න මේ සේරම මේ තියෙන්නේ නාම. ඒක ගැඹුරු නුවණින් මිසක සම්මත ලෝකයේ ආයව පාවිච්චි කරන්නේ නැහැ. කීප දෙනෙක්ව මම අහන කොහොමද එහෙම කරන්නේ කියලා. කරන්නේ ඒකයි. ඉස්සරම ඒක හරියට දැක ගන්න ඕනේ. ඒක ආනාපානසති භාවනාව තමයි. ඒ කායන අයම් බිග්ගවේ මග්ගෝ සත්තානං විසුද්ධියාගේ මේකයි. සෝක පරිදේව දුක්ඛ දෝමන සං අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්ච කිරියයි. ඥායස අධිගමනේ තියෙන්න ඕනේ නිබ්බාන සච්ච කිරියයි. තේරෙනවද? ඥානෙ අධිගමනේ කර ගන්න ඕනේ. ඉතින් ඒක ඒකට ඔය ක්‍රම වේදිය තමයි කරන්නේ. බැරි නෑ. ඇත්ත වශයෙන් මමත් එහෙම බෑ කියලා හිතුවේ. මං සිවුරයල්ලත් යන්නේ හිටියේ ගොඩාක් බාහන කරලා. මං දන්නා මං ඉගෙන ගත්ත කාලේ මං ඉතාලම එක්කෙනින් මං ඉගෙනගෙන ඉවර ආසන් කරලා භාගරගෙන මං තමයි හරියට බුදුරජාණන් වහන්සේ සහ කර්මස්ථානයේ තියෙන්නේ කොහෙද? ත්‍රිපිටකය. ඒක තමයි තියෙන්නේ. මගේ ප්‍රශ්න තමයි එතන දැන් එතනට ගිහිල්ලා සයන්ස් ඕනනම් අනිත්‍ය දුක්ඛනාත්ම මෙනෙහි කරන, ඒ කියන්නේ හුස්ම රැල්ල අනිත්‍ය දුක්ඛනාත්ම මෙනෙහි කරන තුනේ ඕනනම් ඊට උඩට ගිහිල්ලා වුණත් පුළුවන් නේද? පුළුවන් සංඥාවක් කරන් අනන් ඔව් ඒ දිගට කරන්න ඕනේ. හැබැයි මේක හරියට තියෙනවා. මොකද ෆවුන්ඩේෂන් එක හොඳට තියෙනවා. මොකද්ද? ඒකත් එක්ක ඕන සෙල්ලම් දාන්න පුළුවන් ඊට පස්සේ. ඕක තියෙනවා ක්‍රම කීපයක්. මේ ඉතින් ගොඩක් දැනගන්න දේවල් තියෙනවා. ආවජන සමාවජන උට්ටාන පච්ච වේකන ආදී ඇත්තට ඕකත් එක්තරා ධානයක්. ධාන සංඛ්‍යාවට වැටෙන්නේ නැහැ. නමුත් සතියේ යම් කිසි වෙලාවක දැන් ධානය කියන්නේ මොකන්ද? කරුණු කීපයක පමණක් හිත වැඩ කරන එක. එතන මේකත් එක කරුණක වැඩ කරන්නේ. මේවා මොහොතින් වෙනස් වෙන්න පුළුවන් නිසා ඒවා ධාන ගණන් වලට ගණන් නැහැ. දනන්න නැති අපි බුදුහාන් වැඩි දෙයක් අපිට කියන්න බෑ. ඒකෙත් ඒ ස්වභාවයක් තියෙනවා. ඒක වසී කරාට පස්සේ ඒකෙන් ඕන සෙල්ලමක් කරන්න පුළුවන්. Tamande ඒකත් එක හැබැයි ඒක කරන්න එපා කියලා කියන ඉතින් අට කතා ජානක ඒව කරන්න එපා. උම්මාදේ හැදෙනවා අර මේ වෙනවා කියලා. ඒක Tamanne පුරුදු කරගත්තට පස්සේ Tamanne පුළුවන්. ඒක තමයි ඊට එහාකක් වුණත් බලන්න පුළුවන්. හැබැයි මේක ෆවුන්ඩේෂන් එක දාගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ දාගෙන තියෙන්න ඕනේ මේක හුරු කරලා තියෙනවා. පළවෙනි එක බලලා හොඳට පුරුදු කරගෙන දෙනවා. දෙවෙනි එක බලලා හොඳට පුරුදු කරගෙන දෙනවා. තුන්වෙනි එක බලලා හොඳට 16ම බලලා පුරුදු කරගෙන තියෙන්න ඕනේ. තේරුණානේ? 16ම බලලා හොඳ පුරුදු කරාට පස්සේ තමයි ඔන්න මේක පුළුවන් නෑ ඊළඟට පුළුවන්. මම පුළුවන්. අන්න එහෙම කරන්න බෑ. කැමති එකක් කරන්න පුළුවන්. හැබැයි මුලින් ඔක්කොම පුරුදු වෙලා තියෙන්න ඕනේ. වෙලා විමලා. දැන් ඒක තමයි බාධා කරනවානේ. දැන් මම කියන්නේ දැන් භාවනා පන්තිරේ ඉන්න බාධා තියෙනවා කරනවානේ. බාධා කරනවා. ආ ඒක තමයි බාධා කරන දුක්ඛ සත්‍ය. බාධා කරනවා. ඈ බාධා කරනවා. එහෙනම් ඇතිනේ. හරි. හොඳයි එහෙනම් පින්නත් කවුරු සාධනාවදයක් වත්තන්නේ. හොඳයි අද මේ පින්නතුන් තමන්ගේ දෛනික ජීවිතේ විවේක වෙලාව රැකගෙන ආරක්ෂා කරලා ඒ වෙලාවේ විවේක වෙලාවේ තමන්ට ඉතාම වැදගත් පරමාර්ථයක් ඇති මෙලොවටත් තමන්ටත් ඒ නිර්වාණ අවබෝධයට කලින් ජීවත් වෙන අපේ මේ ජීවිතේ සියල්ල උපේක්ෂාවෙන් දරාගෙන විඳගෙන ඉවසගෙන කරගෙන යන්න පුළුවන් හොඳ මානසිකත්වයක් අපිට මේ භාවනා අධ්‍යයනයෙන් සහ මේ ධර්ම දැනුම ජීවිතයට එකතු කර ගැනීමෙන් කරගන්න පුළුවන්. ඒ නිසා ලෞකික ජීවිතයේ සහනය පිණිසත්, භවගාමී ජීවිතයේ විමුක්තිය පිණිසත්, සංසාරගතේ ජීවිතයේ සියලු දුක් වලින් නිදහස් වීම පිණිසත් උපකාර වෙන පරමාර්ථී වටනාව දෙකත් භාවනා සාකච්ඡාවක් මේ වෙලාවේ සිද්ධ කරගත්තා. උතුම් සීලයක් සමාදන් වුණා. ත්‍රිශික්ෂාවන් සුරක්ෂිත වෙන සීලයක් සමාදන් වෙලා ඒක තමයි නිරන්තරයෙන් සුරක්ෂිත කර ගන්න වීර්ය කරන්න ඕන මහන්සියෙන් දොන මෙවැනි උතුම් නෛර්යානික සද්ධර්මයක් ලෝකෙට දේශනා කර මානව වර්ගයාගේ විරලව ඉතාම කලාතුරකින් පහළ වෙන ලෝතර බුදු කෙනෙක් පජානන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාව උන්වහන්සේ උදාරුණේ වෙනුවෙන් පූජාවක් වේවා කියන අදහසින් මල් පහන්සුඳුන් පූජා කළා. සිල් සමාදන් වුණා. ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරගත්තා. ඒ සකෘදාකාරයෙන් ලබාගත් උදාාර පුණ්‍ය ශක්තිය ලෝක සාසනාර සංරක්ෂණයේදී සිටින සියලු දෙවිවරුන්ට ලැබේවා. දිව්‍යෝ හිතන පතන බෝධිගේ නිර්වාණ සම්පත්තියෙන් සැනසීම ලබා ගනිත්වා. අපේ නමින් පවසවඥාතින් දප්පින් අත්පත් වේවා. ඒ හැම දිනාටම අපට උතුම් නිර්වාණ සම්පත්‍ය අවබෝධ වේවා කියන අදහසින් අපි දෙවියන් සහ සියලු ඥාතිත මිත්‍රාදීන් සත්‍යයන් පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම මීගේ ඥාතිත මිත්‍රදානට පින් අනුමෝදන් කරමු. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. වගේ මෙතෙක් වේලා අප විසින් සිද්දර්ගත උදාාර පුණ්‍ය ශක්තිය අපේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු මේ සංවිධායක මණ්ඩල පින්නතුන් මේ දායකත්වයේ දරණ සිළු දායකකාරකාදීන් මේ පුණ්‍ය කර්මයන් සඳහා අපිට මේ විමුක්ති මාර්ගය සලසා ගැනීම සඳහා අතිශයින්ම කල්යාණ මිත්‍ර අනුග්‍රහයක් දක්වන විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු නේවාසික මහා සංඝරත්නයටත් මේ සහභාගනා පින්නතුන්ටත් මේ දායක සභාවේ සිළුම සංවිධායක පින්නතුන් ඇතුළු සමාජික සමාජිකාවන්ටත් විහාරස්ථානය ආරම්භයේදී මූලික ක්‍රියා කර ගෞරවනීය මහා සංඝරත්නයට දායක පින්නතුන්ටත් සතුරු මිතුරු මැදහත් හැමටත් මේ පින්නතුන්ගේ සිළු ඥාතිත මිත්‍රාදීන්ටත් මේ පුණ්‍ය ශක්තිය මෙලෝ යහපත සපතා විවිධ සිද්ධ වේවා. පින්නතුන් හැම දිනාටම ඥාන සම්පත් ගුණ සම්පත් බහුවක සම්පත් පරිවාර සම්පත් දිනේ දින දිනුපත් වේ. අප්‍රමාද විහාරයේ උතුම් ධර්මාවබෝධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අපි සිද්ධ කරගන්න මේ උදාාර පින්කම් හේතු වේවා වාසනාව වේවා උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාද සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ ලපනං ඒතං බුද්ධා කවුරු වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවං නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තංකරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන සදා සත්‍යේ භවන්තුතේ.